බුද්ධං ධම්මං සංඝං වන්දේ සුම්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම සාවකා යේ සන්දිවාච රන්තෝච භාවනාය රතෝ මනෝ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, රිවර්ස් හයිඩ්හි මොරිනෝ වැලි ශ්‍රී සම්බුදාලෝක විහාරයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේහි උදෑසන සිදු කෙරෙන භාවනාමය වැඩසටහන සහභාගී වීමටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. 2019 වර්ෂයේහි අවසන් පුන් පොහොය උඳුවක් පුන් පොහොය දින වෙනුවෙනුයි අද මේ පින්තුන් පිළිවෙතින් බුදුරජාණන් වහන්සේ පුදන්නේ. පින්තුනි, මේ සම්බුද්ධ ශාසනයක් අපි ලබා ගත්තේ සසර කළා වූ මහා පින්කමක ආනිසංසයක් විදියට. අන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේ තියෙන වටිනාකම අපි තාම මනවින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරින සත්‍යයන් අතුරින් සුගතියේන සත්‍යයන් ඉන්නේ ටිකයි කියලා. ඒ විතරක් නෙවෙයි, මේ සසරේ සැරිසරන සත්‍යයන්ට සතර අපාය කියන්නේ හරියට මහ ගෙදර වගේ කියලා සලකනවා. අපි කොහේ ගියත් අපේ ගෙදරට යන්න බලන්නේ නේද? ඒ වගේ තමයි අපි සසරේ සැරිසරන ගමනේදී වැඩිපුර ඉඳලා තියෙන සතර අපායයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතර අපායේ ඉන්න කෙනෙක් සුගතියට එන එක, විශේෂයෙන් මනුස්ස ලෝකෙට එන එක ඊටාම දුර්ලභ කාරණයක් කියලා. සඳහන් වන්නේ උපමාවකින් හරියට අර වසර 100කට වරක් මුහුදෙන් උඩට එන කණකැස් බෑවේ වියසිදුරෙන් අහස දකින්න වගේ ඊටාම දුර්ලභ කාරණයක් කියලා. අනිත් කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ මනුස්ස ලෝකයට ආවත් මනුස්ස ලෝකයට ආපු අවස්ථාවේදී ඇස් කන්න ආසාදී විකරත්වයක් නොමැතිව හොඳ වාසනාවන්ත මනුස්සාත්ම භාවයක් ලැබීම බුදුදහමෙන් සලකන්නේ ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක් කියලා. මනුස්ස ලෝකයට ඇවිල්ලා අපි හොඳ අංගපස්සංග වලින් යුක්තව ඉපදුනා විතරක් නෙවෙයි, ඉතාම දුර්ලභ බුද්ධෝත්පාද කාලයකයි අපි මේ ඉපදිලා ඉන්නේ. ඒ ගැන අපි නිතරම සිහිපත් කරන්නට ඕන. අබුද්ධෝත්පාද කාලයක සුගතියේ කල්පයක් ඉන්නවට වඩා සම්බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ තියෙන කාලෙක එක දවසක් ජීවත් වීම වටිනවා. බුද්ධෝත්පාද කාලයක වුණත් අබෞද්ධ පරිසරයක රජ කෙනෙක්ගේ දරුවෙක් ඉපදෙනවටත් වඩා දුප්පත් උනත් ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවන් වෙලා ඉපදෙන්නට ලැබීම බුදුදහමේ සලකන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා. අන්නේ භාග්‍ය සම්පන්න අවස්ථාවට බුදුදහමේ කියන්නේ ෂණ සම්පත්තිය කියලා. එතකොට මෙන්න මේ අවස්ථා දෙකම සලකන්නේ එකාතකින් දුගතිය ඉඳලා සුගතියට එන එක අර කන කැස් බෑවෙක් වියසිදුනෙන් හස දකින්න වගේ කියලා කියනවා. සුගතියට ආවත් බුද්ධෝත්පාද කාලයක ධර්මශ්‍රවණය කරන්න සුදුසු වටාපිටාවක ඉපදෙන්න ලැබීම ආයිමත් ඒ උපමාවෙන්ම බුදුහාමර සඳහන් කරනවා නැවත කන කැස් බෑවා වියසිදුනෙන් හස දකින්න සමානයි කියලා. එතකොට අපේ වටිනාකම අපිට තේරුම් ගන්න පුළුවන්. අන්නේ ලැබපු වටිනාකම වැඩි කර ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අපේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? ලෝකේ සාමාන්‍ය මිනිස්සු ධර්මය දන්නේ නැති අය එයාගේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්න, සතුට වැඩි වෙන්න කියලා කරන්නේ මොනවද? එකක් තමයි වැඩිපුර මුදල් උපයනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි කීර්තිය ලබා ගන්නවා. ෆේම් එක කියලා අපි කියන්නේ, ග්ලෝරි එක කියන්නේ. දෙක කීර්තිය. තවත් පිරිසක් සලකන වැඩිපුර සතුට වෙන්න, වැඩිපුර වැඩ කරන්න ඕන කියලා. Working harder and harder. තොර මෙන්න මේ තුන තමයි සාමාන්‍ය ලෝකයේ සතුට ලබන්නේ කියලා කරන්නේ. මුදල් උපයන එක, කීර්තිය ලබන එක සහ වැඩිපුර වැඩ කිරීම. මේක තමයි ලෝකේ සාමාන්‍ය සතුට ලබන්නේ කරන්නේ. හැබැයි හැම කලත් ලෝකේ බොහෝ දෙනෙක් ජීවිතේ අවසාන කාලයේ හේ දුකෙන් තමයි කාලය ගත කරන්නේ. පසුගිය කාලයේ ලෝකයේ දීර්ඝතම රිසර්ච් එක කළා එක්තරා විශ්වවිද්‍යාලයකින්. ඒ තමයි හාවර්ඩ් යුනිවර්සිටියෙන්. මෙතෙක් කරපු රිසර්ච් වලින් අතිශය දීර්ඝ කාලයක් කරපු රිසර්ච් එක. කොයි වර්ෂයේ දානද පටන් ගත්තේ? 1938. තාම තේ රිසර්ච් එක කරන අවුරුදු 80කට වඩා 290 ගණක් මුලින් අරගෙන ඒ පිරිසෙන් දැනට 19ක් විතර ඉතුරු වෙලා තියෙනවා. දිගට මේගොල්ලන් රිසර්ච් එක කරන්නේ මොකද්ද? වැඩිහිටි බවට පත් වුනහම, වයසට ගියහම දුක ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. වයසට ගියහම මානසික පීඩා ඇති වෙන්නට හේතුව මොකද්ද කියන එකයි ඒගොල්ලන් සොයාගෙන තියෙන්නේ. මොකද හේතුව? වයසට ගියහම දුකට පත් වෙන හේතුව. ඒ හේතුව තමයි හුදකලා බව කියන එක, ලොන්ග්ලිනස් කියන එක. එතකොට මෙන්න මේ සඳහා ඊටාම පැහැදිලි මගක් ධර්මයේ තුල විස්තර කරනවා. ඒක අපි ඉදිරි ධර්ම දේශනාවේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් ඔබේ හිතේ තියාගන්නට. ඒකට බුදුදහමේ ලස්සන විසඳුම් මාලාවක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ අතින් අපි හුඟක් වාසනාවන්තයි මෙවැනි වටිනා ධර්මයක් ලැබීම ගැන. ඒගොල්ලන් අතිශය දීර්ඝ කාලයක් විශාල වියදමක් කළා. පරේෂකවරු ගානක් යටතේ අවුරුදු 80ක් තිස්සේ කරන ඒ රිසර්ච් එකට වඩා දෙයක් ඔබට බුදුදහමෙන් ගන්න පුළුවන් ඔබ බුද්ධිමත් නම්. ඔබට එක පැයකින් මුළු බුදුදහමම ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට වඩා ගව් ගානක් ඔබට ඉදිරියට යන්නට පුළුවන්. බුදුදහමේ ලස්සනට ඒක මාලාව කියනවා අනුගමනය කරන්න ඕන කාරණේ මොකද්ද කියලා. පින්නතුනේ බුදුදහමෙන් විශේෂයෙන්ම කියන්නේ සතුට ලැබීමේ ක්‍රමයේ විදිහට කියන්නේ අර කරුණුත් බුදුදහමේ කියනවා මහන්සියල ධනෙ උපයන්න, කීර්තිය ලබන ඕන ක්‍රමය ගැනත් කියනවා. උත්තානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝවි වඩති. යස කියන්නේ කීර්තියට, ග්ලෝරි එක. එතකොට පින්නතුනේ මේ වගේ ලස්සන මාලාවක් බුදුදහමේ කියනවා. ආර්ථිකෙන් දිනනවත් කියනවා. උට්ටාන විරියාදිගතේහි බාහ බල පරිචිතේහි සේදාවක්කිතේහි ධම්මිකෙහි දමලද්දෙහි කියලා කියන බුදුදහමේ ලස්සනට ධනෙ උපයන්න ඕන විදිය කියනවා. කීර්තිය ලබන්න ඕන විදියත් කියනවා. මහන්සියල වැඩ කරන්න ඕන විදියත් බුදුදහමේ කියනවා. ඒ සියල්ලක්ම කියලා ඊළඟට උපරිමයෙන් කියනවා සතුට ලබන්න මොකද කරන්න ඕන කියලා. පින්නතුනි සතුට ලබන නම් දුකෙන් නිදහස් වෙන නම් බුදුදහමේ කියනවා අපි මොකද්ද මූලික වශයෙන් කරන්න ඕන කියලා. මොකද කරන්න ඕන? ඒ තමයි අපේ හිත පිරිසිදු කරගන්නට ඕන. හිත පීඩාවට පත් කරන අකුසල දහම් වලින් හිත මුදවා ගන්නට ඕන. හිතට එන අකුසල මොනවද? ලෝභය හිතට එනවා. අනිත්‍යය පිළිබඳ අමනාපය එනවා. මෝහය එනවා. මෙන්න මේ ලෝභ දෝෂ මෝහ දෙක අඩු කරගත්තු පමණටයි අපේ හිතේ සතුට වැඩි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේට වටිනාකම වැඩි කරගන්න නම් අපේ ජීවිතේ වටිනාකම වැඩි වුණා කියලා කියන්නේ කොහොමද? අපි හුඟක් ධනෙ ලැබුවත්, හුඟක් අධ්‍යාපන සහතික තිබුණත්, දරුවෝ හොඳට ඉගෙන කියාගත්තත්, ගෙදර බඩු මුට්ටු හුඟක් තිබුණත් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ ඉහළම කුසල සිතුවිලි වලින් තමන්ගේ සිත ලස්සන කරගන්නට ඕන. අන්නේ හිත ලස්සන කරගන්න ක්‍රමය තමයි භාවනාවෙන් අපට උගන්වන්නේ. අන්න ඒකේ ආරම්භක පියවර තමයි පින්තුණි නිහඬ බව කියන එක. අඩුම වශයෙන් පින්තුණි පොහොයට සිල්ගත්තු දවසටවත් වෙනදට වඩා ඔබේ කතාවේ වෙනසක් වෙන්නට ඕන. වෙනද කතා කරන වචන ටිකම නම් මෙතනත් ඇවිල්ලා කියන්නේ. පින්තුණි මේ සිල්ගත්තු දවසේ ලස්සන අපේ ජීවිතේට ඇතුළට යන්නේ නැහැ. අනිත්‍ය කතා කරාට කමන්නේ තමන් අඩුවෙන් කතා කරන්න. අනිත්‍ය නිශ්ශබ්ද කරන්න යන්න එපා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත්‍ය කතා කරද්දී ඔබ නිහඬ කෙනෙක් වෙන්නට අඩුවෙන්ම කතා කරන්න. නිහඬ බව තමයි ප්‍රඥාවේ ආරම්භය කියලා කියන්නේ. සිත පිරිසුදු කර ගැනීමේ මූලික පියවර තමයි නිහඬ බව කියන එක. විශේෂයෙන් පොඩි සිල්ගත් අවස්ථාවේදී මේක හොඳටම හිතර ගන්න. අනිත් පින්කමක් කරන්න අහම ටිකක් කතා කරාට කමන්නේ නැහැ. නමුත් විශේෂයෙන් සිල්ගත්තු දවසේදී පින්නතුනේ වැඩිහිටියන් හැටියට ඔබ හුඟා පරිස්සම් වෙන ඔබට වඩා වයසෙන් අඩුවයි ඔබ දිහා බලාගෙන ඉන්නවා. අනිත්‍යට සමහර වෙලාවට වෙනත් ආගමික අය වෙනත් ජාතික අය මේ වගේ දවසට පන්සලට එනවා. ඇවිල්ලා බලනවා මේ අයගේ මොන හරි ප්‍රැක්ටිස් එකක් තියෙනවද කියලා. ඔබ වැඩිපුර කතා කර ගමන්ම දන්නවා ඔබේ ළඟ මානසික සුවතාවයක් නැහැ කියන එක. එකෙන් කියන්නේ කතා නොකර ඉන්න එක කියලා නෙමෙයි මේ කියන්නේ. කතා කරන විදියෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කොච්චර මානසික සුවෙන්ද ඉන්නේ කියලා. අනේ නිසා පිනොතනි හැකිතාක් මුලදී හිතලම කතා වඩු කරන්න. හැබැයි පස්සේ ඉබේම මේ ධර්ම මාර්ගයත් එක්ක කතා වඩු වෙනවා තමන්ගේ. හැබැයි මුලදී හිතල කරන එක තමයි සීලය කියලා කියන්නේ. බුදුහාමුදුරේ කය දේශනා කළේ පච්චවේකීත්වා වාචාය කම්මකා තබ්බං. හිතල හිතල තමන්ගේ කටින් පිට වෙන වචනේ කතා කරන්න. හිතර හුඟක් වචන එනවා එළියට දාන්න කියලා. හැබැයි එකපාර දාන්න එපා. හිතල හිතල තමයි ඒක එළියට දාන්නට ඕන. ඒ නිසා අනවශ්‍ය විදියට වචන එළියට දැම්මොත් තමන්ගේ වටිනාකම අඩු වෙනවා. තමන්ම වටිනාකම අඩු කරගන්න. එහෙම කරගන්න එපා. විශේෂයෙන් සිල්ගත් දවසට විශේෂයෙන් භාවනාවට නැඹුරු වෙච්ච කෙනෙක් විදියට මෙන්න මේ නිහඬ බව තමයි මේ ධර්ම මාර්ගයේ ආරම්භක පියවර දිට සලකන්නේ. පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරන කොහොමද අපේ හිත පිරිසුදු කරගන්නේ කියලා. බුදුදහමේ හැටියට භාවනාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමත භාවනා, අනික විදර්ශනා භාවනා. සමත භාවනාවෙන් කරන්නේ හිතේ තියෙන පංච නීවරණ දුරු කිරීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ අඩු කිරීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. විදර්ශනා භාවනාවෙන් මොකද කරන්නේ? මොන නීවරණ අඩු කරන්නේ? අවිද්‍යා නීවරණ. බොහෝ දෙනෙක් හිතාගෙන නීවරණ පහක් තියෙයි කියලා. නීවරණ පහ තමයි බොහෝ තැන්වල සූත්‍රවල විස්තර වෙන්නේ. ඒකට හේතුව තමයි එදා බ්‍රාහ්මණ සමාජයේ ಭಾರತೀಯ ජන සමාජයේ බොහෝ දෙනෙක් හිතන් හිටියේ නීවරණ පහ විතරයි තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලා නීවරණ පහම විස්තර කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන නීවරණ හයක් විස්තර කරන්න. අවිද්‍යා නීවරණයත් එක්ක. අන්න ඒක තමයි බුදුදහමේ මූලික ඉලක්කය වෙන්නේ. ඒ අවිද්‍යා නීවරණය දුරු කරන නම් මුලදී අර පංච නීවරණ අඩු කරගන්නට ඕන. එතකොට සමත භාවනා යටතේ තියෙන සමසතලිස් කර්මස්ථාන වලින් කරන්නේ දස අනුස්සති, දස අසුබ, දස කසින, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරුප්පන, ආහාරේ පටිකුල සංඥාව, ධාතු මනසිකාරය. මේ කමඨහන් වලින් කරන්නේ හිත එක කුසල අරමුණක තියලා අර නීවරණ යටපත් කර ගැනීම. නීවරණ අඩුවෙච්ච තරමට මොකද වෙන්නේ? නීවරණ අඩුවෙච්ච තරමට පින්නතුනේ තමන්ගේ හිත තැම්පත් වෙනවා, හිත ලස්සන වෙනවා. හිතේ කලබල ගතිය අඩු වෙනවා. යම්කිසි කෙනෙක් එක විනාඩි කිහිපයක් හරි විනාඩි පහක් හරි එක කුසල සමත අරමුණක හිත එක්තැන් කරගන්නට දක්ෂ වුණොත් බුදුහාඳුර සඳහන් කරනවා එතනත්තා ඒ අවස්ථාවේ විඳින සුවය මේ මුළු කාම ලෝකයේ විඳින සතුටටත් වඩා වැඩි කියලා. කාම ලෝකය කියන්නේ සතර අපාය, මනස ලෝකය, දිවි ලෝක 6 කියන මේ සම්පූර්ණම දැන් මනුස්ස ලෝකේ ගත්තොතින් සක්විත රජටත් වඩා දිවි ලෝකේ ගත්තොතින් සක්‍ර දේවේන්ද්‍රයටත් වඩා සෝයක් විඳිනවා. හිත සමාධි කරගෙන කුසල අරමුණක එක්තැන් කරගන්න දක්ෂ වුණොත් පින්නතන අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන ක්‍රමය, සතුට වැඩි වෙන ක්‍රමය මේ. මෙන්න මෙතෙන්ට අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනි. මේ දක්ෂතාවය ඇති කරගන්න නම් එකපාර බෑ, ඒකට සිල්වන් බව තියෙන්නට ඕන, කායික වාචික සංවරය තියෙන්නට ඕන. නිතරම කයෙන් අසංවරව කටයුතු කරනවා නම්, කටට එන වචන එහෙම එළියට දානවා නම්, එතෙන්දි පින්නතුනි චිත්ත සමතයක් ලබන්න අමාරුයි. කායික ක්‍රියාවලියටත් වඩා කලින් පින්නතුනි තමන්ගේ ජීවිතේ වෙන්නට ඕන වචනේ සංවර කර ගැනීම. වෙනත් විදිහකින් කියනවා නම් අපට තේරෙන සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කටට ඇතුළු කරන ඒවා, අනිත් එක කටින් පිට කරන ඒවා. කටින් ඇතුළු කරන ඒවාට වඩා භයානකයි පින්නතුනි කටින් පිට කරන ඒවා. එනිසා වාක් පරිස්සම් වෙන්න ඕන වචනයක් එළියට දානකොට තමන්ටත් අනුන්ටත් හානියක් නොවන විදිහට ඒක කියන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. ඉතින් මෙන්න මේ සිල්වත් බව තමයි සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමන් සම්මා සංකල්පයෙන් පස්සේ සම්මා වාචය ඇති වෙන්නේ. සම්මා කම්මන්ත ඇති වෙන්නේ ඊට පස්සේ. සම්මා වාචයෙන් පස්සේ තමයි සම්මා කම්මන්තය හටගන්නේ. එනිසා නිවැරදි දැක්මක් හටගත්තු ගමම වෙන්නේ හොඳ මෛත්‍රී සාගත සිතිවිලි හටගන්නවා, ඒත් එක වචනේ සංවර වෙනවා. අන්නේ වාචික සංවරයත් කායික සංවරයත් අවශ්‍යයි මෙන්න මේ භාවනා සඳහා. භාවනා ප්‍රධාන වශයෙන් බුදුදහමේ කොටස් දෙකයි, එකක් සමත භාවනා, අනිත් එක විදර්ශනා භාවනා. මේකට චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලාත් කියනවා, සමත විදර්ශනා කියලාත් කියනවා, සතිය සහ සම්පජඤ්ඤය කියලාත් කියනවා. විවිධ වචනවලින් බුදුදහමේ විස්තර කරනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් බුදුදහමේ සියලුම භාවනා කොටස් දෙකක් මත, පිලස් දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ තමයි සති සහ සම්පජඤ්ඤය කියලා. Mindfulness and Mindful Meditation. නැත්තම් Mindfulness and Wisdom කියන එක. සතිය සලකන්නේ හරියට ගොයන් ටිකක් දැකෙත් එකකින් අල්ල ගන්නවා වගේ කියලා. එකතකින් ගොයන් ටික අල්ල ගන්නවන කලකල්ලා ඒක සතිය. සති සම්පජඤ්ඤය නැත්තම් විදර්ශනාව, සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ අනිත් අතින් දැකෙත්ෙන් ගොයන් ටික කපනවා වගේ. මෙන්න මේ දෙකම අපට අවශ්‍ය වෙනවා. මෙන්න මෙතෙන්දි පින්නතුනි මේ ධර්ම මාර්ගය තුල තමන්ට ඉදිරියට යන්න නම් තමන් සිල්වත් වෙන්න ඕන වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ ධර්ම මාර්ගයෙන් යම්කිසි අවබෝධයක් තමන් ලබා ගන්නට ඕන. මේ කල්යාණ මිත්‍රත්වය ලබා ගැනීමේදී අපේ ළඟත් යම්කිසි විදියක ගුණාංග ටිකක් රැඳෙන්නට ඕන. අපේ ළඟ ගුණාංග තිබ්බොත් තමයි හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙන්නේ. කල්‍යාණ මිත්‍රයන් කිව්වට මොහොනට මොහොනම හැම වෙන්න ඕනේ. දැන් තියෙන තාක්ෂණයත් එක්ක තමන්ට ඕන තරම් ඒ මිතුරන් හොයාගෙන ඉන්ටර්නෙට් එක හරහා යන්නට පුළුවන්. ඒ පහසුකම් තියෙනවා. පින්නතුනි මෙන්න මේකට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා මූලික පියවර හැටියට බුදුදහමේ සඳහන් කරන්නේ මානසික සුවය කරා යන මේ ගමනේදී විශේෂයෙන් භාවනාවෙහි ප්‍රධානතම කරුණක් විදිහට සලකන්නේ හිතට පීඩා ගෙන දෙන පටිගය නැත්නම් අමනාපය දුරු කරගන්න මාර්ගය. අපිට බොහෝ විට අපේ හිතේ තැම්පත් බව නැති වෙන්නේ ඇයි? හිතේ සතුට නැති වෙන්නේ ඇයි? අනිත් කෙනෙක්ගේ වරදක් දැකලා අපේ හිතේ ඇතිවන ගැටුම. ඇතැමිට අපි හොඳයි, අපින් වරදක් කෙරෙන්නේ නැහැ. නමුත් වෙනත් කෙනෙක් වරදක් කරන දකිනකොට අපේ හිතේ ලොකු පීඩනයක් හටගන්නවා. හිතේ අභ්‍යන්තරේ ලොකු ගැටුමක් මාරියා ඉන්න හැටි හොඳ නැහැ. කතා ගන්න හැටි හරි නැහැ. මෙහෙම කිය කිය හිතින් තමන්ට කියවන්න ගන්නවා. තමන් නිහඬව හිටියත් මේ අභ්‍යන්තරයේ කියවීමක් තියෙනවා. මෙන්න මේ හිතින් කේන්ති අරගෙන ඉන්නවා නම් ඒක නියම ආර්ය තුස්නිම් භාවය කියලා කියන්නේ නැහැ. බුදුදහමේ සඳහන් කරන්නේ ධම්මේවා කතා අරියෝවා තුන්හි භාවෝ කියලා. කතා කරනවා නම් දැහැමි දෙයක් කතා කරන්න ඕන, නැත්තම් ආර්ය තුස්නිම් භාවයෙන් ඉන්න ඕන. ආර්ය තුස්නිම් භාවය කියන්නේ මොකද්ද? නෝබල් සයිලන්ස් කියන්නේ මොකද්ද? තමන් කුසල සිතුවිල්ලක ඉන්නට ඕන. තමන්ගේ නිහඬ වෙන්න වෙලාවේ කුසල අරමුණක හිටියොත් තමයි නියම නිහඬතාවය නැත්තම් ආර්ය තුස්නිම් භාවය බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ගමනේදී පින්නතුනි හිතට පීඩා දෙන ප්‍රධාන කාරණය තමයි අනිත් අයගේ අඩුපාඩු දැකලා හිතේ ඇතිවන අසහනය, නොසතුට, ගැටුම. මෙන්න මේක දුරු කර ගැනීම සඳහායි මූලික වශයෙන් බුදුදහමෙහි පදනම දාන්නේ. ආධ්‍යාත්මික සෝයක් හරහා ඉදිරියට යන කෙනෙක්ගේ ළඟ තියෙන ඕන මූලික ගුණාංග දැක් වෙන සූත්‍රයක් තමයි කරණීයමෙත සූත්‍රය කියලා කියන්නේ. මෙන්න මේ කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. අන්නේ ගුණාංග අතර ප්‍රධානතම එකක් තමයි බුදුහාම දේශනා කරනවා යන්තං සන්තං පදං අවිසමෙච්ච. යන් ශාන්ත පදයක් කැමතිනම් එයාගේ ළඟ ඇති කරගන්න ඕන ගුණාංග ටික කියලා සක්කෝ උජෝචාදී වශයෙන් කියලා අවසානයේ සඳහන් කරනවා සබ්බේ සත්තා භවන්තු සුගිතත්තා. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න කියලා. මේක විනාඩියක් දෙකක් නෙවෙයි වැඩිපුර කාලයක් අඛණ්ඩව කරන්න. භාවනාවක ප්‍රතිඵල ගන්න නම් එක පැත්තකින් සිල්වත් වෙන්නට ඕන, එක පැත්තකින් තමන්ගේ දැක්ම විෂන් එක ක්ලියර් කරගන්නට ඕන, අනිත් පැත්තෙන් දිනෙන් දින භාවනාව සඳහා තමන් කැප කරන කාලය තත්පරෙන් තත්පරය හරි වැඩි කරගන්නට ඕන. පිනතුනි මේක මත තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. මේ සාර්ථකත්වයේ මූලික ලක්ෂණයක් තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේක පින්නතුනි අංශ දෙකකින් වැදගත් වෙනවා. එකක් තමයි දෛනික ජීවිතයේ තමන්ගේ හිතට එන පීඩා අඩු කරගන්න එක. ස්ට්‍රෙස් අඩු කරගන්න. අනිත් දේ තමයි ලෞකික කුසලයේ දිනු කරගැනීමේ වේගවත්ම ඉහළම ක්‍රමයේ විදිහට සලකන්නේ මෛත්‍රී භාවනාව. තමන්ගේ වටේ පරිසරය ලස්සන කරගන්න, පරිසරය සාර්ථක කරගන්න ඉහළම ටෙක්නික් එක තමයි බුදුදහමේ සඳහන් කරන්නේ මෛත්‍රී භාවනාව වඩන කියලා. අනිත් පැත්තට මේ මෛත්‍රී භාවනාවෙන් යම්කිසි කෙනෙක් හිතේකම් කරගත්තොත් එතනක්කා කොහොමද ලෝකයේ දේශ බලන්නේ කියලා විස්තර කරනවා. කොහොමද? මාතා යතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා දැස බලනා කල්පයෙන් හැම දෙනාම කෙරෙහි බලන්න මනස හුරු වෙනවා. පින්නතුනි බලන්න ඔබ තමන්ට ඉන්න එකම දරුවා ගැන අනිත්‍යයත් එක විවේචනය කරනවද? අඩුවක් තිබුණත් දරුවගේ හොඳක්මයි නේ කියන්නේ නේ? පින්නතුනි මෙන්න මේ ආකල්පය ඇති වුණොත් අපි අනිත්‍යය ගැන අපේ වචන වලින් කොච්චර විතර අඩුවේද? දැන් කතා කරන වචන වලින් 50%කට වඩා අඩුවේ. දැන් තමන් එළියට දාන වචන වලින් සැලකියුතු ප්‍රමාණයක් අඩු වෙනවා මේ ආකල්පයට හිත හුරු වුණොත්. අනිත් පැත්තෙන් තමන්ගේ හිතේ ලොකු මානසික සුවයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන් මහා මාර්ගයක වාහනයක් පැදවීමේදී පටන් ඒ තමන්ගේ හිතේ ඇතිවන ගැටුම අඩු වෙනවා. දැන් බලන්න ඔබ හිතුවොත් ඔබ කාරේ වාහනය ඩ්‍රයිව් කරන් යනකොට ඒත් එක්කම ඔබේ සර්කල් එකේ ඉන්නේ ඔබේම දරුවෝ ටිකක් කියලා හිතුවොත් ඔබේ මනසේ කොයිතරම් හැඟීමක් ඇති වේද? කොයිතරම් සැහැල්ලුවක් සහනයක් ඇති වේද? රෙඩ් ලයිට් එකක් පත් වෙනකොට ජන්සන් එකේදී ඔබ හිතුවොත් අනිත් පැත්තේ බලාගෙන ඉන්නේ ඔබේම දරුවන් ටික කියලා. ඔබ ඇතැම් විට කොළ පාට ලයිට් එක පත් වෙලා තියෙනට වඩා සතුටු වෙයි රතු පාට ලයිට් එක පත් වෙලා තියෙන දැක්කම. දැන් අපට ඇතැම් විට අර තැඹිලි පාට ලයිට් එක පත් වෙනකොටම වේගෙන් පාගන තමයි හිතෙන්නේ නේ. නමුත් පින්නතුනි තැඹිලි පාට ලයිට් එක පත් වෙනකොටම ඔබට හිතුනොත් අනිත් පැත්තේ දැන් විනාඩි ගාණක් බලාගෙන ඉන්න ඔබේ දරුවෝ ටිකේ කියලා බලාගෙන හිටියොත් මොකද හිතෙන්නේ? ඔබ කලින් මනවත්ත ගන්නවා. තැඹිලි පාට ලයිට් එකේ දෙනවා, තැඹිලි කොළ පාට ලයිට් එකේ දින්න නවත්තගෙන යන දේ කට්ටිය. පින්නතුනි, ඒ තරම් මානසික පරිවර්තනයක් හට ගන්නවා. මේව පින්නතුනි සරල දේවල් නෙවෙයි. මේව ජීවිතයට කිඳා බැස්සට පස්සේ තමන්ගේ ජීවිතේ වෙන වෙනස තමන්ට දැක ගන්න පුළුවන්. තමන් මෙච්චර කල් කොච්චරනම් මානසින් දුක් විඳද කියලා ඔබටම ඔබ ගැන හිතා ගන්න පුළුවන්. ඔබ පාරක ලේන්නේ කියද්දී ඔබ ඉස්සරහ තියෙන ස්පේස් එකට කවුරු හරි දැම්මොත් ඔබට එකපාර හිතට ටිකක් ගැටුමක් ඇති වෙනවා. අනේ මේ ටික මට පාගල ගියා නම් මට දාන්න වෙන්නේ නැහැ නේද කියලා නේ. නමුත් ඒ ලේන් එකට දැම්මේ ඔබේම දරුවා කියලා ඔබ හිතුවොත් මනසට කොච්චර සැහැල්ලුවක් සහනයක් ඇති වෙනවද නේ. පින්වතුනි, මේ ඉතාම සරල උදාහරණ ටිකක් මේ කිව්වේ. මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. යගනක කරුණාවක් තියෙනවා. අනිත් කෙනෙකුගේ දුකේදී පිහිට වෙන්න ඕන කියන හැඟීමක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. අනිත් කෙනෙක් දින වල ඉන්න දකින්නකොට සතුට වෙනවා. උපේක්ෂාවක් තියෙනවා. මදහත් මනසක් ඇති කරගන්නවා. පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කරුණ බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්ම ලෝකයේ වාසය කරන බ්‍රහ්මයන් වාසය කරන්නේ මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණත් එක්ක. ඒ නිසා ඔබට මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න බුදුහාමුදුරුවෝ අපට මාර්ගය දේශනා කළා. අන්න ඒ බ්‍රහ්ම සුවේ මිදින කැමතිනම් භෞතික වශයෙන් මිනිස් සිරුරක් දරාගෙන කායිකව මනසින් බ්‍රහ්මයක වගේ ඉන්න කැමතිනම් මේ මඟ අනුගමනය කරන්න. මේ මනුස්ස ලෝකෙම ඔබට බ්‍රහ්ම ලෝකයක් කරගන්න මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි මුලදී පින්නතුනි ටික වේලාවක් අපි මෛත්‍රී භාන වඩමු. මේ ඉන්න තමන් ඉන්න ස්ථානයේ මේ විහාරස්ථානයේ ඉඳලා මේ මුළු විශ්වය දක්වාම මේ සිටි එක, මේ කවුන්ටිය, මේ ස්ටේට් එක, මේ රට, මේ කොන්ටිනන්ට් එක, මේ අර්ත් එක, සෝලාර් සිස්ටම් එක, ගැලක්සිය, යුනිවර්ස් එක දක්වාම ටිකෙන් ටික අපි මෛත්‍රිය පතුරවමු. මුළු ලෝකෙම ඉන්නේ පිට කවුරුවත් නෙවෙයි පිනතුනි. තමන්ගේම අතීතයේහි අම්මල තාත්තල දරුව තමයි මේ ලෝකෙ ඉන්නේ. පිට කියලා කවුරුවත් නැහැ. සසරේ නාත්ම භාවවලදී හැම කෙනෙක්ම ඒකාත්ම භාවයක හරි අපේ අම්මා වෙලා, තාත්ත වෙලා, දුව පුතා වෙලා, සහෝදර සහෝදරි වෙච්ච අය තමයි මේ ලෝකෙ ඉන්නේ. එහෙම නැති කවුරුවත් මේ විශ්සේ හොයාගන්න බෑ. අන්න එවැනි සිතුවිල්ල කරාම අපේ හිත මෛත්‍රියෙන් අපි පෝෂණය කරගන්නට ඕන. මෛත්‍රියේ දියදහරින් අපේ ජීවිතේ වීලිලා තියෙන ගුණධම් ටික අපි තෙත් කරගන්නට ඕන. අපේ ජීවිත සුවපත් කරගන්නට ඕන. අපි මුලින්ම පින්නතුන් ටික වේලාවක් මෛත්‍රී භාවනා කරන්න සූදානම් වෙමු. ඔබට පහසු ඉරියව්වක වාඩි වෙලා ශරීරයේ සැහැල්ලුව තියාගෙන අපි ලෝකයේ වෙත මෙත්සිත පතුරවමු. භාවනා කරද්දී පින්නතුනි බුදුදහමේ ප්‍රධාන වශයෙන් දේශනා කරන කාරණයක් තමයි සිහිය අභිමුඛ කරගෙන නැත්නම් නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු ආකාරයට නාසයේ අග ආශ්‍රිතව තමන්ගේ හිත පිහිටුවා ගන්නට ඕන. එහෙම සිහිය පිහිටුවා ගන්නෙමින් තමයි තමන් ඊළඟට භාවනා කමටහන පුරුදු කරන්නේ. නාසය ආශ්‍රිතව සිහිය තියා ගන්නවා කියන්නේ තමන් වර්තමානයේ ඉන්නවා කියන ඒ පදනමේ ඉන්නට ඕන. නැත්නම් තමන් කොහේ හිත යනවද කියලා දන්නේ නැහැ. ඒකේ මූලික පදනම තමයි තමන් මහ පොළවේ මෙතන තමන් හිටගෙන ඉන්නවා කියන පදනම හැඟීම ඇති කරගන්නට තමන්ගේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. වර්තමානයේ තුල හොඳට හිත තියාගෙන තමන්ගේ ශරීරය ගැනත් හොඳ අවධානයෙන් මොහොතක් ඉන්න. දැන් තමන් අතීත දේවල් සිහි කරන්නේ නැහැ. අනාගතය සිහිපත් කරන්නේ නැහැ. වර්තමානය තුළ හොඳට නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නවා. එහෙම හිත තියන ගමන් මා දැන් මෙතෙන් පටන් මුළු විශ්වය දක්වාම ඉන්න සත්‍යයන්ට මෙත් සිතෙන් සෙත් පතනවා. Thank you.

මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ගැලක්ෂියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින, මේ යුනිවර්සෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. All beings in this entire world be well, happy, healthy and peaceful. May all beings attain the final bliss of liberation, Nibbana. ලෝවැසි සියලු සත්වෝ මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මම මෙත් සිතින් සෙත් පතනවා. මගේ නෙතට ගැටෙන හැම දෙනාම, මගේ දෙසවන්ට ලක්වන හැම දෙනාම, මගේ මතකයට නැගෙන හැම දෙනාම, මගේම දරුවන්සේ දැකීමට, ඇසීමට, සිතීමට මාහුරු වෙනවා. ලෝ පුරාම වෙසෙන්නේ මගේම අතීත දූ දරුවන් බව මා හොඳින්ම තේරුම් අරගෙන තියෙන්නේ. ඒ හැම දෙනාටම මා නිරතුරුව මෙත් සිතින් සෙත් පතනවා. ඒ ඇගේ දුකේදී පිහිටවන්නටත්, සතුටේදී සතුට වන්නටත් මගේ මනස මා සකස් කරගන්නවා. සියලු සත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි මේ ඉතාම සරල භාවනාවක් මේ කළේ. මම හිතන්නේ ඔබට යම්සි ප්‍රමාණකින් හරි මානසික සුවයක් ඇති වෙන්නේ නැති කියලා මම හිතනවා. පින්නතුනි, විනාඩි 5කදී හරි මේ සුවය ඔබට ලැබුණොත් අඩුම වශයෙන් සිල්ගත් දවසටවත් ඔබ අනිත් ඈත් එක සාමාන්‍ය විදිහට කතා කර ඉන්නවද? නොවේනේ නැහැ. පින්නතුනි, පැත්තකට වෙලා භාවනා කරනවා. ඒ විතරක් නෙවෙයි, පන්සලේදී විතරක් නෙවෙයි, බුදුහාමර දේශනා කළා මේ මෛත්‍රී භාවනාව තිට්ටං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස්ස විකත මිද්දෝ කියලා. හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, ඉඳගෙන ඉන්නකොට, හාන්සි වෙලෙන්නකොට, යම් තාක් ආදියෙන් ඉන්නවා නම් ඒ හතර ඉරියව්ව තුළදීම අපට උපරිම ලෙස මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. වේගෙන් තමන්ගේ කුසලයේ දින වෙනවා. වේගයෙන්ම තමන්ගේ මානසික දුක් පීඩා අඩු වෙනවා. සතුට බලාගෙන ඉඳිදී වැඩි වෙනවා තමන්ගේ ජීවිතේ. ඒ මානසික සතුට කායික නිරෝගී භාවයට බලපානවා. මුහුණ හුඟක් ලස්සන වෙනවා. නිරෝගී වෙනවා තමන්. තමන්ගේ කටහඬත් ලස්සන වෙනවා. මේ හැම දෙයකම පින්නතුනේ මේ මෛත්‍රිය බලපානවා තමන්ගේ ජීවිතේට. එනිසා ජීවිතේ ලස්සන දකින්න කැමති නම් හැකිතා ගුදුරට මෛත්‍රිය වඩන්න. බුදුහාමුදුරෝ මහා කරුණාවෙන් අපි කෙරෙහි මේ දහමක් දේශනා කළේ නිකන් නෙවෙයි පින්නතුනේ, සසර බොහෝ කාලයක් කැපවීම කළා. සාරාංශංගේ කාලපලක්ෂය ඇස්සිස් මස්ලේ දන් දීලා තමයි මේ පරිත්‍යාගය කළා. මේ උතුම් දහම අනාවරණය කරගත්තේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වසර 2600ක් මේ ධර්ම රැකගෙන ආවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ ගිහි කෙනෙක් වෙනකොට ඇඳුම් ටිකත් අත්හැරලා, ඥාතියනුත් අයින් කරලා, කෙස් ටිකත් අයින් කළා, නමත් වෙනස් කරගෙන සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයටත් මේ ශාසනික චිරස්ථිතිය සඳහාත් කැප කරන කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම නිසා තමයි අද අපට මේ උතුම් දහමක් ලැබිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ රටේ ඉන්න අය හැටියට ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබට මදුරුවෙකු වීමත් හානියක් වෙන්නේ නැහැ. ඔබට ඕනම වෙලාවක රස්නේ ඕනනම් රස්නේ හදාගන්න පුළුවන්, සීතල ඕනනම් සීතල හදාගන්න පුළුවන්. එහෙම වාතාවරණයක් ඔබට තියෙනවා. ඉතින් ඒව නිකන් ලැබෙච්ච දේවල් නෙවෙයි. ඒ ඔබේ අතීත පින විසින් ලැබෙන්නේ. ඔබ එනකොට මේව ලස්සනට සෝදානම් කරලා පිරිසිදු කළ ඔබ පිළිගන්නේ. ඔබ උදෑසන මේ එනකොට රෑ ඉඳන් මහන්සියල ඔබට ආහාර පාන සෝදානම් කළ සමහරය බලාගෙන ඉන්න ඔබ එනකම්. ඇයි එහෙම ලැබෙන්නේ ඔබට? ඒ ඔබේම පින නිසා ලැබෙන්නේ. මේ නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ පූජක නැත්තන්ට පින වැඩෙන්න නම් ඔබ මේ සීලය උසස් ලෙස රකින්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ට උපස්ථාන කරන සිව්පසෙන් සලකන අයට පින් වැඩෙන්න කැමති නම්, ඒ අයගේ පින කුසලය ආනිසංශ දිනු කරන්න කැමති නම් හැකිතාක් සිල්වන්ත වෙන්න කියලා. හැකිතාක් සිත දමනය කරගන්න, සිත පිරිසුදු කරගන්න කියලා. ඒක තමයි ඒ අයට කරන උපකාරය. ඒ අය බොහොම වෙහෙස මහන්සි වෙලා ඔබ මේ ආධ්‍යාත්ම දිනුට උදව් කරනවා. එහෙම උදව් කරන වෙලාවේදී ඔබෙත් ලොකු යුතුකමක් තියෙන එකට කලගුණ සැලකීම. කලගුණ සැලකීම කියන්නේ hina vela බොහොම ස්තුති කියන එක නෙවෙයි. ඔබ හොඳට සීලය වඩන්න, හොඳට සමත විදර්ශනා වඩන්න. ඒක තමයි ඔබට උපස්ථාන කරන යට කරන ලොකුම උපකාරය. ඒක තමයි ඔබ බුදුහාඳුරන කරන ලොකුම සැලකිල්ල, කලගුණ සැලකීම. ඒක තමයි ඔබ ස්වාමින් වහන්සේලාට කරන කලගුණ සැලකිල්ල බවට පත් වෙන්නේ. ඉතින් පින්නතුනි, මේ මෛත්‍රී භාවනාව හැකිතාක් දුරට වඩන්න. මේ වගේ තමන්ට වාඩි වෙලා භාවනා කරන්න ඉඩක් ලැබුණ වෙලාව විතරක් නෙවෙයි, ඔබ ව්‍යායාම සඳහා ඇවිදිනකොට, කඩේ යනකොට, වාහනේ පදවමින් යනකොට, මේ හැම තැනදීමත් ඔබට ටිකෙන් ටික මෛත්‍රී භාවනා හුරු කරන්න, තමන්ගේ හිතේ සඳහා යොමු කරන්න පුළුවන් කාලයක් පුරුදු වෙනවා. ඒක තමන්ට මනසට ආහාරයක් බවට පත් වෙනවා කලක් යද්දී. මේ මානසික සම්මා සංකල්පය නිසාම, අව්‍යාපාද සංකල්පය නිසාම ඔබේ වචනය හුඟක් සංවර වෙනවා. ඔබේ වචනයෙන් අනවශ්‍ය වචන ඔබේ කටින් පිට වෙන්නේ නැති මට්ටමට එනවා. වචනය හුඟක් පරිසම් කරගන්න ඔබ. ඇයි? ඔබේ හිත තැම්පත් වෙනකොට ඔබේ වචන හුඟක් සීමා වෙනවා. පීඩනයෙන් යුක්ත වචන, අනිත් අයකට කැළඹීම ඇති වෙන වචන ඔබේ වචනයෙන් පිට වෙන්නේ නැහැ. ඔබේ මුවෙන් නිකුත් වෙන්නේ නැහැ ඊට පස්සේ. මෙන්න මේ මානසික සුවය අපි ලබා ගන්නට ඕන. ඉතින් මෛත්‍රිය හුඟක් දුරට හුරු කරන්න. ඊළඟට පිනුතුනේ අපි ටික වේලාවක් බුදුමුණ වඩමු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකෙම පහළ වෙච්ච ප්‍රඥාවෙන් හා මෛත්‍රියෙන් තමන්ගේ හිත ඉහෙලටම දිනු කරගත් උත්තමයන් වහන්සේ. ඒ උත්තම මනුස්ස රත්නය ගැන සිතන මොහොත අපේ හිතට කුසලයක්, හිතේ සතුට ඇති වෙන දෙයක්. උන්වහන්සේගේ දර්ශනය නිසා බොහෝ දෙනෙක් සුගතිගාමි වුණා. මට කුණ්ඩලී වැනි අය, සමහර තිරිසංගත සත්තු බුදුරජාණන් වහන්සේගේ ඒ ශරීරය දිහා දැකලා, සංසුන් ගමන දිහා දැකලා හිත පහදවාගෙන සුගතිගාමි වුණා. චත්තමානවක කුමාරය වැනි අය බුදුහාඳුරන්ගේ බුදුගුණ ගාථාවක් කියලා ඒ සිත පිහිටවාගෙන සුගතිගාමි වෙලා අද චත්තමානවක කුමාර දේවපුත්‍රය විදියට දිවිලෝකයේ සැප විඳිනවා. පින්නතුනි, ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන හිතන මොහොතක් පාසා තමන්ගේ හිතේ කුසලයේ දිනු වෙනවා. හිතේ ලෝභාදී විතරක දුරු වෙලා හිතේ කුසලයේ දිනු වෙනවා, හිත තැම්පත් වෙනවා. එනිසා පිටක වේලාවක් බුදුහාඳුරගේ බුදුගුණ සිහිපත් කරමු. සාරාංශක කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා ලෝක සත්‍යය කෙරෙහි අපරිමිත කරුණාවකින් මේ උතුම් දහමක් අනාවරණය කරලා ලෝකෙට දේශනා කළා. අවුරුදු 45ක් බුදුවරයෙක් වශයෙන් ප්‍රඥාවෙන් සහ මෛත්‍රියෙන් මේ තුන් ලෝකයේ අභිෂේක ලැබපු ඒ උත්තම මනුස්ස රත්නය මගේ ඉදිරිපිට දැන් සජීවී ලෙස වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව හෝ ඔබ මෙතෙක් දැකපු ලස්සන ප්‍රතිමාවක් හොඳට සිහිපත් කරගන්න. තමන්ගේ ඇස් දෙක අඩවන් කරගෙන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතෙහි දමදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණෙහි සමවත් සුවයෙන් වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. හොඳට බුදුහාඳුර සිහිපත් කරගන්න. ඒ අතර තමන්ගේ හිත නාසය ආශ්‍රිතව වර්තමානය තුල තියාගන්න. හිත වර්තමානයේ තියාගෙන මා දැන් සෝදානම් වන්නේ, මා සරණ ගිය මගේ සංසරු වූ නියමුළු තුන් ලෝකයක් ධර්මදීන් දහම්තිය වැස්සුවා වූ ඒ උත්තම මනුස්ස රත්නය පිළිබඳව මගේ සිත මෙහෙවන්නටයි මා දැන් බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු ඒ අරහං ආදී බුදුගුණ මා එකිනෙක දැන් සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වඩන්නටයි මා දැන් බලාපොරොත්තු වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිත සියලු කෙලෙසුන්ගෙන් දුරු කරලා ලෝක සත්‍යයන්ගේ අපමණ පුද සැලකිලි වලට සුදුසු උත්තමයෙක් බවට පත් වුණා. එනිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. අරහං අරහං අරහං අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන් වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. එනිසා උන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ඨ විද්‍යාවන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. ඒ නිසා අපි උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය සනසවමින් සාර සංකේ කාලපලක්ෂයක් පුරා ඉතා ශාන්ත ගමනින් උතුම් සම්බුද්ධත්වයේ කරා මොහොතින් මොහොත පියවර තැබුවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුවත් උන්වහන්සේගේ ප්‍රකෘති ගමන ඉතාම ශාන්ත ගමනක් වුණා. දුටු දුටුවන්ගේ net සනසාලන නිවී සැනසෙන ශාන්ත ගමනක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා අපි උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකයේම, ඒ කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයේ අතේමලක්සේ මනවින් පසක් කළා, අවබෝධ කළා. ඒ භවයන් ඉපදීමට හේතු වන කර්මයනුත්, ඒ භවයන්හි චුතවන ආකාරයත් උන්වහන්සේ සියසින් දැක්කාසේ මනවින් අවබෝධ කරගත්තා. ඒ නිසා අපි බුදුහාඳුරන්ට ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ ඊටාම සැඩපරුස මිනිසයන් සහ අනෙකුත් තිරිසන් සතුන් උන්වහන්සේ තුල පැවති මෛත්‍රී හා ප්‍රඥා නැමැති ආයුධ වලින් දමනය කළා. එනිසා උන්වහන්සේට අපි අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් නිවන් මඟ පෙන්වා දෙන සුගතිගාමී මාවත පෙන්වා දෙන උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. ඒ නිසා අපි උන්වහන්සේට සත්තා දේව මනුස්සානම් කියලා කියනවා. සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ලෝකයාගේ අවබෝධය සඳහා ඉතාම කරුණාවෙන් දේශනා කළා. ඒ නිසා උන්වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච භාග්‍ය සම්පන්නම උත්තමයන් වහන්සේ වුණා. උන්වහන්සේ වෙනුවෙන් අද මිනිස් ලොව, දෙව්ලොව, බඹලොව අපමණ වූ පුද පූජාවන් පවත්වනවා. උන්වහන්සේ පිරිනිවන් පාලා වසර 2563ක් ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුද පූජාවන් පවත්වනවා. ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්පන්න බව නිසා. ඒ වගේම උන්වහන්සේ රාග දෝෂ මෝහයන් දුරු කළා. මෙන්න මේ පෝජාර පුද්ගලයෙක් වීම නිසා, රාගාදී අකුසල දුරු කර නිසා උන්වහන්සේට අපි භගවා කියලා කියනවා. භගවා භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදූ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, දැන් අපි මේ පුහුණු කළේ බුද්ධානුස්සති භාවනාව. මේකත් කමඨහන 44න් දස අනුස්සති වලට ගැනෙන මුල් මනුස්සතිය තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සජීවීව සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුල පැවති අරහං ආදී බුදුගුණ අපි එකිනෙක සිහිපත් කරනවා. මුලදී මුල ඉඳන් අගට, අගින් ඉඳන් මුලට අපට වාර ගණනක් මෙනෙහි කරන්න පුළුවන්. කලක් ගියාට පස්සේ එක බුදුගුණයක් තමන්ට වැඩිපුරම වැටහෙන අරහං ගුණය වෙන්න පුළුවන්, සම්මා සම්බුදු ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්, තමන්ගේ හිතට හොඳට අර්ථයත් එක වැටහෙන, කියන්නත් තමන්ට පහසු එක ගුණයක් තෝරගෙන ඒක දිගටම වඩන්න. පින්නොතිනි, මෙහෙම කමටහන් වඩනකොට තමයි ඇත්තටම අපි මේ ලබාගත්තු මනුස්සාත්ම භාවයෙන් අපි ප්‍රයෝජන ගන්න අවස්ථාව. ඔබ මේ ප්‍රයෝජන ගන්නේ හිතන්නේ අප මේ ආත්ම භාවයේ අවුරුදු 50ක 60ක ජීවිතයේ ප්‍රයෝජනය කියලා. ඔබ ආත්ම භව 100 ගානක් සමහර කල්ප ගානක් පින් දහම් කළා, ප්‍රාර්ථනා කළා, මේ වගේ පරිසරයක්, විවේකයක්, නිරෝගී භාවයක්, හොඳ වටා පිටාවක් ලැබෙන්න කියලා ඔබ ලොකුව ප්‍රාර්ථනාවක් කරගෙන ආපු අය. ඒ ප්‍රාර්ථනාව නොතිබ්බනම් ඇතැමට ඔබ අල්ලපු ඇත්තේ හිටියත් ඔබට එන්න හිතෙන්නේ. ඔබ හැතපුන් ගාන දුරහිඳල මේ මෙතෙන්ට එන්නේ හරියට කාන්දමකට ඇදෙන යකඩයක් වගේ. ඔබ මේ ඇදිල එන්නේ ඒ ඔබේ අතීත කුසලය සහ ප්‍රාර්ථනාව නිසා. ඒක අමතක කරන්න එපා. අන්න ඒ තමන්ගේ අතීත කුසලයට තමන් කරන ලොකුම සැලකිල්ල, ලොකුම ගෞරවය තමයි මේ සම්බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා වඩන්න. පළමුවෙන්ම බුද්ධානුස්සතිය, මෛත්‍රිය ආදී භාවනා උපයෝගී කරගෙන හැකිතාක දුරට හිත එකඟ කරගන්න වර්තමානයේ තුල. එහෙම හිත එකඟ කරගත්තා කියන්නේ තමන්ගේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී පංච නීවරණ හුවා දුරට යටපත් වෙනවා. අනේ පංච නීවරණ යටපත් වෙලා වෙච්ච වෙලාවේදී තමන්ගේ හිතේ තියෙන සතුට බ්‍රහ්මයේ වගේ සතුටක් ඔබට ඒ වෙලාවේ තියෙනවා. ඔබට ඇතැමිට ශාරීරික කොච්චර වයසට ගිහිලා තිබුණත්, කොයිතරම් බරපතල ලෙඩක් තමන්ගේ ඇඟේ තිබුණත්, කොයිතරම් කුසගින්නක් සාපිවාසාවක් තිබුණත් ඔබට ඒකේ වෙලාවේ දැනෙන්නේ නැහැ. ඔබේ මනස බ්‍රහ්මයක් වගේ වෙලාවට මෙන්න මේ බ්‍රහ්ම සූය විඳින්නට බුදුහාමුදුරුවෝ අපට කරුණාවෙන් මාර්ගය පෙන්වලා තියෙනවා. මෙන්න මේ විදිහට හිත සමාධිමත් වුණාට පස්සේ පින්වතුනි, අපි සමාහිතේ වික්‍රේ යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වුණාට පස්සේ තමන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අසා දැනගත්තු ලෝක යථාර්ථය මෙනෙහි කරනවා. අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. හිත තැන්පත් වුණාට පස්සේ මේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය, ගඳ සුවඳ, දිව, රසය, මනස, ධර්මාලම්බන මෙන්න මේවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ හිතට අරමුණක් ආවා කියලා කියන්නේ, සිතවිල්ලක් පහළුණා කියලා කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් පෙරපසු නොවි වර්තමානයේ හටගත්තා. ඔබ ඇසින් දැකපු රූපයක් වෙන්න පුළුවන්, කනෙන් ආපු ශබ්දයක්, නාසයෙන් ගත්තු ගඳ සුවඳක්. මේ කුමන අරමුණක් ගැන ඔබ හිතුවත් ඒ හිතන මොහොතේදී සිද්ධවන්නේ මොකද්ද? පෙරපසු නොවි මේ රූපාදී ස්කන්ධ පංචකයක් හටගන්න. ඒක පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුව මෙතන නිරුද්ධ වෙනවා. මෙන්න මේක අපි දකින්නට එක සුළු මොහොතක් හරි දක්ෂණුවතින් අන්නේ දකින්න මොහොත තුළ අපි මහලු භව ඉක්මවලා තියෙන්නේ. ලෙඩවීම ඉක්මවලා තියෙන්නේ. මරණ ඉක්මවලා තියෙන විතරක් නෙවෙයි. ඒ මොහොත තුළ ඔබ නැවත උපතකට යන්නේ නැති මට්ටමට ඒ මොහොත තුළ හිත ප්‍රඥාව තුළ පිහිටුවාගෙන ඉන්නේ. අන්නේ අනිත්‍ය සිටෙවිල්ලත් අපි ටික වේලාවක් මෙනෙහි කරමු පින්නතුනි. හොඳට තමන්ගේ කය තැම්පත්ව තියාගෙන නාසය ආශ්‍රිතව හිත පිහිටුවා ගනිමින් අපි ටික වේලාවක් තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් ඉන්න. වර්තමානයේ තුල හොඳට හිත තියාගන්න. නාසය ආශ්‍රිතව තමන්ගේ හිත වර්තමානයේ තුල පිහිටුවා ගන්න. හැම මොහොතකම තමන්ගේ හිතට සිතුවිලි එනවා. ඒ සිතුවිල්ල කියන්නේ මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව හටගන්නා ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහක් එක විට පෙරපස නොවි හට ගන්නවා. අන්නේ රූපාදී ස්කන්ධ පංචකය න රූපං අත්තතෝ සමනිපස්සති. ඒක තමන්ගේ වශයෙන් දකින්නේ නැහැ. න රූපවන්තං වාත්තානං ආත්මය රූපාදී ස්කන්ධ පංචකයේ ඇති දෙයක් කියලා හිතන්නේත් නැහැ. අත්තනිවා රූපං ආත්මය තුල මේ රූපාදී ස්කන්ධ පංචකයේ තියෙනවා කියලා මුලාවටපත් වෙන්නේත් නැහැ. රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මයක් තියෙයි කියලා හිතන්නේත් නැහැ. මේ පහම හේතු නිසා හටගන්න හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. මේ පා හැම වෙලෙම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති. සම්මේ සංඛාරා දුක්ඛාති. සම්මේ ධම්මා අනත්තාති. යදා පඤ්ඤාය පස්සති. අත නින්දෙන්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුන්දියා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, තමන්ට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම විශේෂයෙන් අද මේ සිල්ගත් දවසේ උතුම් සමති දර්ශනා තුළ තමන්ගේ හිත යොදවන්නට දැඩිසි අධිෂ්ඨාන කරගන්න. මේ තමන්ට ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව හැම තත්පරයක් පාසාම තමන්ගෙන් ගිලිහිමින් යන්නේ. ගතවන දිනයක් පාසා තමන්ගේ ශරීරය දුර්වල වෙනවා, බියපත් වෙනවා, ලෙඩ දුක් වලටපත් වෙනවා, මරණය කර ළඟා වෙනවා. ඒ හැම මොහොතකම වන්නේ තමන් ඊටාම දුර්ලභව ලබපු මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තමන්ට අහිමි වීමයි වෙන්නේ. අන්න ඒ උතුම් ශාසනය අහිමි වීමට කලින් මේ සම්බුද්ධ ශාසනයෙන් අපේ උපරිම ඵල නෙලා ගන්නවා. සම්බුද්ධ ශාසනයකින් ගන්න උපරිම ප්‍රයෝජනය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මේ ලෝකෙ ඉපදිච්ච නුවණැති බුද්ධිමත් තැනැත්තාගේ ඉහළම ජීවිත කාර්යභාරය වෙන්නට ඕන, ඉහළම දක්ෂතාවය වෙන්න ඕන සමත විදර්ශනා වැඩීම. තමන් හිත එක්තැන් කරගන්නටත්, ඒ එක්තැන් වෙච්ච හිතෙන් අනිත්‍ය මෙනෙහි කිරීමටත් තමන් කොච්චර කාලයක් කැප කරනවද කියන එක මතයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය, මේ ජීවිතයෙන් තමන් කොයිතරම් ප්‍රයෝජන ගත්තාද කියන එක තීරණය වෙන්නේ. එනිසා පින්තුනි, ගතවන හැම තත්පරයක්ම සිහියෙන් නුවණින් ගත කරන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා මේ අද කරන්න කලගත්තව මේ උතුම් කුසලය ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාවක්, නිරෝගී භාවයක්, චිරජීවනයක් පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ සාදු සාදු සාදු.